රජයේ සේවකයන්ට මාසික රුපියල් 10000කින් වැඩි කිරීම අපි පොරොන්දු වී තිබෙනවා. එම ආරම්භක පියවරක් ලෙස 5/2015 පෙබරවාරි මාසයේ සිට ලබා දෙනු ඇත. එමෙන්ම ඉතුරු ජූනි මාසයේදී ලබා දීමට කටයුතු කරන්නෙමි. පුද්ගලික අංශයේ සේවකයේ මාසික වැටුප රුපියල් 2500කින් වැඩි කිරීම සලකා බලන ලෙස පුද්ගල අංශයේ ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශම් වැටුප 2015 අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 තව එකතු කිරීමට මා යෝජනා කරනවා. දිනසීය විප්ලවයේ පොරොන්දු වූ පරිදි සමුද්‍රි දීමලාව 2015 අප්‍රේල් මාසයේ සිට ඉතුරු 100%ක්ින් වැඩි කර ඒ රුපියල් 2000 උපරිම අතර වෙනස වැඩි කරන්න අපි නියෝග කරනවා. ජේෂ්ඨ පුරවැසියන්ගේ සතු තැන්පතු වෙනුවෙන් 15% ඉහළ පොලියක් ගෙවීමට කටයුතු කරනවා.